ඊයේ පෙරවරුවේ අතිගරු ජනාධිපතිතුමාව රාත්‍රී 8ට මධ්‍යම කාර්යසභාව කැඳවීම සඳහා උපදෙස් දුන්නු. එසේ කළේ වන්රයාප මැතිතුමා ඉල්ලීමක් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්යසභාවේ විශාල පිරිසක් එසේ කැඳවන්නයි කියන ඉල්ලීමක් තිබෙන බව. හැබැයි ඉන්පස්සේ එතුමා උපදෙස් දුන්නා නෑ අපි ඒක තව දින කීපයකින් පවත්වමුයි කියලා. ඒ නිසා ඒක ඊයේ පැවැත්වීම අවශ්‍ය නැහැ කියලා. ඒතකොට ඒ මුලින්ම දුරකථන ඇමතුම් දුන්න එක නවත්තලා ඊයේ රාත්‍රී ත්‍රිවිධ මධ්‍යම කාර්යසභාව අපි අවලංගු කළා. ඒ උදේ 10:10 මාරුණේ ඒක අවලංගු කළා තිබුණේ. හැබැයි මධ්‍යම කාර්ක සභිකේකට ලැබුණු දුරකථන ඇමතුමත් එක්ක එතුමා දිස්ත්‍රික් අධිකරණයට ගිහිල්ලා තහනම් නියෝගයක් කරන් තියෙනවා. ඉතින් අපි අනුකම්පා ගන්නවා මධ්‍යම කාර්ය සභාවට පත් වෙලා මාස දෙක තුනයි ගතවන්නේ. එතුමාගේ තිබෙන දේශපාලන බුද්ධියත් එක්ක වෙන තීන්දුවක් ගත්තට එතුමා නොදැන සිටින්නේ නැති මෙවැනි රැස්වීමක් පවත්වන්නේ නැති බව